නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වත්නි, අද දින මේ උදෑසන අපි සූදානම් වී සිටින්නේ සියල්ල මනසෙන් අත්තරිමෝ කියන තථාගත පණිවිඩයට අනුව මේ අත්තරීම තුළ අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ කෙසේද? මේ අත්හැරීම තුළින් අපගේ විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගන්නේ කෙසේද කියන කාරණාව සාකච්ඡා කිරීමටයි. පින්වත්නි, කල්පනා කරලා බලන විට අපට කාරණාවක් වැටහෙනවා. සියල්ල මනසින් අත්හරිනවා කියන කාරණාව මේ ලෝකේ සත්‍යයකට කළ හැකිද යන්න. සියල්ල මනසින් අත්තරිනවා කියන එක මනසක් ඇති කෙනෙකුට කළ නොහැක්කක් බව මතක තබා ගත යුතු කාරණාවකි. කුමක් හේතු කොටගෙනද මනසක් පවතින තාක්කල් චෛතසිකයෝ නිර්මාණය වේ. නිර්මාණය වෙන චෛතසික පවතින තාක්කල් අත්තරීමක් කෙසේ සිදු කරන්නද? සියල්ල මනසින් අත්තරින්න මනසට කිසිවක් නොපැමිණිය යුතුය. මනසට සිතිවිලි පැමිණෙන තාක්කල් කිසිවක් අත් නොහැරිය යුතුය. අපි කුමක් හෝ අත්හරින්න උත්සාහ කරන විට ඒ අත්හරින්න උත්සාහ කරන්නේ මානසිකව ඇතිවෙච්ච චෛතසිකයක් තුළින් නම්. චෛතසික පවතින තාක්කල් අත්හැරීම කියන එක සිදු නොවිය හැක්කක්. අත්හැරීම සිදු කළ නොයුතු එකකුත් අත්හැරීම සිදු කළ යුතු එකකුත් බව අපි අනන්ත අප්‍රමාණ ධර්ම දේශනාවලින් ශ්‍රවණය කර තිබෙනවා. අත්තරීම සිදු කළ යුතු එකක් නම් අත්තරීම සිදු නොකළ යුතු එකක් නම් කුමක්ද මේ අත්තරීම කියන එක? ප්‍රේයන්ගෙන් වෙන්වීම, නිවනට අදාළ කාරණාවලින් ඈත්වීම, ප්‍රේයන්ගෙන් වෙන්වීම කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අද වර්තමාන සමාජයේ දියා බලනකොට ප්‍රියයන්ගෙන් වෙන්වීම ඇර මේ ලෝකේ කිසිම දෙයක් සිදු නොකරන බවට අපට පෑදෙලි. අද ලෝක සත්ත්වයා උපරිම වේස දරන්නේ නිවනින් ඈත්වීමට මිස ලංවීමට නොවන බව අපි දෛනිකව දකිනවා. මදක් සිතා බලන්න පින්වතනි, මේ ලෝකේ මොනතරම් අපි වේදනා දුක්කම් කටළු විඳලා හමාරද කියලා. පවුල් ජීවිතයකින් සෑමට පත් එච්ච කෙනෙක් මේ ලෝකේ සොයාගන්නට බැරි තරම්. දරු සම්පත්වලින් සෑමට පත් එච්ච කෙනෙක් මේ ලෝකේ සොයාගන්නට බැරි තරම්. සම්පත් එකතු කරලා එකතු කරලා ධනවත්භාවයෙන් පරිපූර්ණ වෙච්ච සෑයීමටපත් වෙච්ච කෙනෙක් සොයාගන්නට බැරි තරම්. නිරෝගී වෙච්ච කෙනෙක් මේ ලෝකයේ කිසි තැනක නෑ පින්වතුනි. නොමැරෙන්න ඉපදිච්ච කෙනෙකුත් මේ ලෝකයේ කිසිම තැනක නෑ පින්වතුනි. එනම් මිනිසත් භවයේ පමණක් නොව මේ ලෝකයේ ඉපදිච්ච සෑම සත්වයෙක්ම ඉපදිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙන මේ ධර්මතාවයට යටත් වෙලා සිටිනවා. සියල්ල මනසින් අත්හරින්න කියන තථාගත පණිවිඩය නිවැරදිව තේරුම් ගත්තොත් මිසක් අපට මේ විමුක්තිය කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කිරීමට අපෝසත් වෙනවා. කුමක්ද මේ සියල්ල මනසින් අත්හරින්නේ කියලා කිව්වොත් අපි දන්නවා පින්වතුනි, නිවනට අදාළ සියලුම දේවල් අපි දෛනිකව පුරුදු පුහුණු කළ යුතුයි. නිවනට ඈත් වෙන, නිවනෙන් වෙන් කරන සියලු දේවල් මනසින් අත්හැරිය යුතුයි. ප්‍රියයන්ගෙන් අපි වෙන් නොවිය යුතුයි. ප්‍රියයි කියලා කිව්වේ නිවනට අදාළ කාරණා. එනම් මේ අත්තරීම තුළ යම්කිසි චතුරාර්ය සත්‍යයක් තියෙනවා. කුමක්ද අත්තරීම තුළ පවතින චතුරාර්ය සත්‍යය කියලා බැලුවාම, පින්වතුනි, අපි අත්තරින්නේ නිවනට අදාළ නැති දේවල් නම්, නිවනට අදාළ නැති දේවල් තුළ ඇත්තේ දුක පමණ නම්, ඒ සෑම මොහොතක් තුළ අපට දුකක් උරුම වෙනව නේද? දුකට හේතුව කුමක්ද? ඒ නිවනට අදාළ නැති දේ දැඩි ලෙස උපාදානය කර ගැනීම, ඒ තුළ බලාපොරොත්තු ඇති කර ගැනීම, ඒ තුළින් පංචකාමයන් විඳීමට උත්සාහ දැරීම කියන මේ කාරණා නේද අපට මේ දුකට හේතු වෙලා තියෙන්නේ? නිදහස් වීමේ ක්‍රමයක් පිංගතුනි, ඒ පංචකාම පිනවන කැමැත්තෙන්, ඒ කාම ඡන්දයෙන් නිදහස් වීම. එනම් මේ සියල්ල මනසින් අත්තරිනවා කියන කාරණාව අරගෙන බලනකොට අපට පැහැදිලිව පේන එක කාරණාවක් තමයි, මේ ලෝකේ මිනිස්සු අත්තරින්නේ අකමැති දේවල් නෙමෙයි, කැමැති දේවල්. අපි මේ ලෝකේ යමක් අල්ලා ගන්නවා නම් අකමැති දේවල්, පිළිකුල් දේවල් අල්ලගන්නේ නැහැ පින්වතුනි. අපි වා වාම විශාල වශයෙන් දැඩි ලෙස අල්ලගන්නේ අපි ගොඩාක්ම කැමැති දේවල්, අපි ගොඩාක් ප්‍රිය කරන දේවල්, අපිට ගොඩාක් අවශ්‍යයි කියලා හිතන දේවල් අපි විශාල වශයෙන් අල්ලා ගන්නවා. ඒ අල්ලාගත් දේ අත්තරිනවයි කියලා කියන්නේ අපගේ සිතට විශාල විඩාවක්, දුකක් ඇති කරන කාරණාවක්. මිනිස්සු වෛරය දැඩි ලෙස අල්ලා ගන්නවා. ඇයි මිනිස්සු ద్వේෂයට කැමති? රාගයේ මිනිස්සු දැඩි ලෙස අල්ලා ගන්නවා. හේතුව රාගයට මිනිස්සු කැමති. ඒක අත්හරිනවා කියන්නේ ඒ මිනිසුන්ගේ ඇටමස් ලේනාර කයෙන් ගලවනවට වඩා අමාරු කාර්යයක්. ලෝභයේ මිනිස්සු වැඩිපුර දැඩි ලෙස අල්ලා ගන්න නිසා දන් දෙනවා කියනක ඉබ්බගෙන් පියාටු ගන්නවා තරම් අමාරු දෙයක් වෙලා නෙමෙයිද? කල්පනා කරලා බලන්න පින්වතුනි, මේ ලෝකේ සෑම තැනම තියෙන්නේ ඔය ප්‍රශ්නය. මිනිස්සු අල්ලගන්නේ කැමති දේවල්, මිනිස්සු අත්තරින්නේ අකමැති දේවල්. මිනිස්සු රාගිකව, රාගයේ මුල් කරගෙන පංචකාමයේ උපාදානය කරගෙන මිනිස්සු ඕන තරම් දේවල් අල්ලගන්නවා. හැබැයි ඒ අල්ලගත්ත දේ අත්තරින්න කිව්වාම මිනිසුන්ට විශාල මාන්සියක් දරන්න සිද්ධ වෙනවා. අල්ලගන්නට පාඨමාලා කොයිවත් පුරුදු පුහුණු කරන බවට අපට ආරංචි වෙලා නැහැ නේද? අල්ලගන්න මිනිස්සු විශේෂ පුහුණුව ලැබුවයි කියන එක අපි කවදාවත් ආලා නැහැ නේද? එනම් මේ ලෝකේ අල්ලගන්න මිනිසුන්ට පාඨමාලා අවශ්‍ය නැහැ. හේතුව කැමැත්ත ඇති වෙච්ච ගම ඉබේ අල්ලගන්නවා. හැබැයි මේ අත්තරීම කියන එක කැමැති දේ අත්තරින්න ඕන නිසා ඒ මානසිකත්වය අදන්න බෑ. ඒකට ධර්ම දේශනා, කමඨාන්, අවවාද, අනුශාසනා, පාඨමාලා කියලා විශාල පුහුණුවක් ලැබිය යුතුයි. හේතුව කැමැත්තෙන් අල්ලාගත් දේ අත්තරින්න, අකමැත්ත හදන්න මේ සිතට නිතරම විඩාවක් ඇති කරනවා. දැන් අපට පැහැදිලි වෙනවා සියල්ල මනසින් අත්තරිනවයි කියලා කියන්නේ ඒ අත්තරින සියල්ලම කැමැත්තෙන් අල්ලාගත් දේවල් බව. කැමැත්තෙන් අල්ලගත්ත දේවල් අත්තරින්න එයාට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියේ කියලා මෙතන කියන්නේ නිවනට අදාළ දේ නෙමෙයි, නිවනට අදාළ නැති දේවල් අපි කැමැත්තෙන් අල්ලාගෙන සිටිනවා. අන්න අපගේ කැමැත්තට සාපේක්ෂව ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීම විශාල දුකක් පින්වත්නි. සියල්ල මනසින් අත්තරින්න, එවිට ඔබගේ ඉපදීම ඔබට අත්හැරේ කියන ඒ ධම්මපදයට අනුව අපි ඉස්සෙල්ලාම අත්තරින්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. පින්වත්නි, යම්කිසි ආහාරයක් තිබුණාම ඒ ආහාරය රසවත් නැති වුණාම මිනිස්සු ඒක ආහාරයට ගන්න නැති වුණාම අපි කරන විශේෂ කාර්යයක් තමයි වෙළඳ කටයුතු, වෙළඳ ප්‍රචාර කටයුතු කරන එක. කොමක්ද මේ වෙළඳ ප්‍රචාර කටයුතු කරනවායි කියලා කියන්නේ? ඒ ආහාරය පිළිබඳ විශේෂ වටිනාකමක් ලබා දෙනවා. මේ ආහාරය ගත්තාම ආමාශයට හොඳයි, ලේ පිරිසිදු වෙනවා, දියවැඩියා රෝගීන්ට මේක විශේෂ ඖෂධයක්ලු, මේක දුර්ලභ ගණයේ ව්‍යංජනයක්ලු. මෙන්න මේ විදිහට ඒ ගැන නිර්වචන දුන්නාම අර සේරම ව්‍යංජන ඉතුරු වෙනවා, මේක අතුරුදාන් වෙනවා, මිනිස්සු සේරම ටික කාලා දානවා. එහෙනම් පින්වත්නි, යමක් අපට එපා වෙන්නේ අවබෝධය නැති නිසා. යමක් අපට අවශ්‍ය වෙන්නේ අවබෝධය ඇති නිසා. එහෙනම් අපි මේ නිවනට ගැළපෙන්නේ නැති දේවල් දැඩි ලෙස උපාදානය කරගෙන පංචකාමයන් අඹාගෙන යන්නේ අවබෝධය ඇති නිසා නොව අවබෝධය නැති නිසා බව තේරුම් ගන්න. ඇසපිනවල සෑයීමටපත් වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැත්තම්, ආහාර පානවලින් දිවපිනවල සෑයීමටපත් වෙච්ච කෙනෙකුත් මේ ලෝකේ නැත්තම්, මානසික තෘෂ්ණාවෙන් කය පිනවපු කෙනෙකුත් මේ ලෝකේ නැත්තම්, පින්වතුනි මානසික වින්දනයෙන් සිත පිනවපු කෙනෙකුත් මේ ලෝකේ නැත්තම්, ඒ කරන වෑයම විඩාවක් බව අපට තාම තේරෙන්නේ නැද්ද? මේ ලෝකේ සෑම සත්වයෙක්ම මේ විඩාව තුලින් විශාල වේසටපත් වෙලා සිටිනවා. මේ සෑම අල්ලා ගැනීමක් තුලම අපි මේ සසරට නැවත නැවත ඉමිකම් කියන බව අපට තේරෙන්නේ නැත්තේ ඇයි පින්වත්නි? සෑම නාමයක් රූපයක්ම අපට උත්පත්තියක් නිර්මාණය කරනවා. අපට නැවත ඉපදෙන්න සංස්කාර ධර්මයක් නිර්මාණය කරනවා. මේ ලෝකේ නැවත නැවත සැරිසරන්න අපට අවස්ථාවක් ලබා දෙනවා. සියල්ල මනසින් අත්තරින්න කියන ධර්මතාවය තුළ ප්‍රියයන්ගෙන් වෙන්වීම, අන්න ඒ ධර්මය අත්තරීමේ ධර්මතාවය තුළ ගැබ්වී තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. අපි අද ප්‍රියයි ප්‍රියයි කියලා කියන සියලුම දේවල් තමයි පින්වතුනි අපගේ භවගාමි ජීවිතයට හේතුව වෙලා තිබෙන්නේ. එහෙනම් අපි ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නට ඕනේ. මේ පංචකාමයේ පිනවන්නට මේ කාම ලෝකයේ ඉපදිලා අපි ගොඩාක් දේවල් අපි ප්‍රිය කියලා එකතු කරගෙන තියෙනවා. අන්න ඒ සියලු ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නට ඕනේ. අපි ඒ ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අප විශාල කම්පාවකට පත් වෙනවා. හේතුව අපි විශාල කැමැත්තකින් අල්ලගත්ත නිසා. ඒ හැම කැමැත්තක්ම විදර්ශනා කරන්න, විදර්ශනාව තුළින් එකින් එකට පැහැදිලි කරන්න වටිනාකම තියෙනවා නම් ඒ වටිනාකම නිරෝධ කරන්න, ඒ තුළ තිබෙන කරුණු කාරණා ප්‍රත්‍යක්ෂ කරන්න. අපි මේ ලෝකේ යමක් අල්ලගන්නේ අපේ නිවීම පිණිස වෙන්නට ඕනේ. ධර්මය අල්ලා ගැනීම, ආර්ය අෂ්ටාංගික මාර්ගය අල්ලා ගැනීම, චතුරාර්ය සත්‍ය අල්ලා ගැනීම, භාග්‍යතුන් වහන්සේගේ කමඨං අල්ලා ගැනීම කියන මේ කාරණා තුලිනුත් පින්වතුනි අල්ලා ගැනීමක් පවතිනවා. ඒ තුල පවතින්නේ නිර්වාණ ධර්මයක් පමණයි. නමුත් අපි අපගේ උවමනාවට අල්ලාගත් කිසිම දේ තුලින් නිවීමක් තියෙන බව අපට විශ්වාස කරන්නත් බෑ, පිළිගන්නත් බෑ. හේතුව මේ වෙනකොටත් ඒ අල්ලාගත් සියලුම දේවල් තුලින් අපි විඩාවටපත් වී සිටිමු. එනම් පින්වතුනි, සියල්ල මනසින් අත්තරිනවා කියලා කියන්නේ අත්තරින්න අපි අල්ලාගෙන තිබෙන්නේ අකමැත්තෙන් නොව කැමැත්තෙන්. එහෙනම් කැමැත්තෙන් අල්ලාගත් දේවල් අත්තරිනවයි කියලා කියන්නේ අපගේ ප්‍රේයන්ගෙන් අපට වෙන් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒක දුකක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි ඇසෙන් අල්ලාගත් දේවල් ගැන කල්පනා කරලා බලන්න අනන්ත අප්‍රමාණ ඉපදීමට හේතු ඇසෙන් අල්ලාගෙන සිටිනවා. අපි ආගත්ත දේවල් නිසා ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ, රාගයේ, වෛරයේ කියලා උපාදානය කරගෙන ආගත්ත දේවල් වලින් මොනතරම් අල්ලාගෙන සිටිනවද? වචනය තුලින් මොනතරම් දේවල් අල්ලාගෙන සිටිනවද පින්වතුනි? මාන්නෙන්, උඩඟුයෙන්, ආංකාරකමෙන්, ඉතුවක්කාරකමෙන් අපි මොනතරම් දේවල් අල්ලාගෙන සිටිනවද? සිතුවිලි වලින්, කෙලෙස් වලින් මොනතරම් දේවල් අල්ලාගෙන සිටිනවද? මේ සෑම මොහොතක් තුළම අපි මේ විශ්වයේ අනන්ත අප්‍රමාණ දේවල් අල්ලාගෙන සිටිමු. එසේ අල්ලාගෙන සිටින සෑම දෙයක් තුලින්ම සිදුවී ඇත්තේ නිවනට ලංවීමක් නොව නිවනෙන් ඈත්වීමක්ය. ඒ සියලු අල්ලා ගැනීමක් තුල දුක අවම වීමක් නොවේ සිද්ධ වෙලා තියෙන්නේ, වඩ වඩා දුක වැඩි වීමක්ය. පින්වත්නි, වටිනා මිනිසත් භවය මෙසේ අපරාධේ විඩාවටපත් කරන්න එපා. අපගේ මිනිසත් භවයේ වටිනාකම මේ පෘථුවියටත් වඩා අධික බව තේරුම් ගන්න. අපි ලබා සිටින මිනිසත් භවය මේ විශ්ව තරලේ දුර්ලභම අවස්ථාවක් බව තේරුම් ගන්න. දුක නිවා ගැනීමේ අවසාන අධියරට පැමිණ සිටින බව තේරුම් ගන්න. මේ අවස්ථාව අත්හැරියොත් නැවත දුක නිවා ගන්න අවස්ථාවක් ලැබෙයිද නැද්ද කියන ඒ කම්පාවට ඉමිකම් කියන්න. පින්වත්නි, මේ ලෝකේ සෑම දෙයක් තුළම පවතින්නේ දුකං. ඒ දුකට හේතුව තමයි අපි ඒවා අල්ලාගෙන සිටීම. අල්ලා ගන්න විශේෂ හේතුව වී සිටින්නේ පංචකාම උවමනාව. එනං අසකන දිව නාසයේ සමසිත කියන සලායතන පිනවන පංචකාමයන්ගෙන් වෙන්වීම අද මේ සියල්ල මනසින් අත්හැරීමේ සාරාංශයයි. කොහොමද අපි මේ සියලුම දේවල් මනසින් අත්හරින්නේ? දකින හැම දෙයක් තුලින්ම අල්ලා ගැනීමක් ඇති වෙනවනම්, ඒ අල්ලා ගැනීම තුලින් රාගයක්, ලෝභයක්, ద్వේෂයක්, මෝහයක් අටගන්නවනම්, ඒ නිසා ඉපදීමේ උරුමය අපට ලැබෙනවනම්, අද ඉඳලා ඇස්සරලා බලන්න නිවීම පිණිස. ශ්‍රවණය කරන සෑම දෙයක්ම පින්වතුනි නිවන පිණිස ශ්‍රවණය කරන්න. කතා කරන්න අපට අවසර තියෙනවා. සියලෝම දේවල් කතා කරන්න නිවීම පිණිස. අපි මේ මාපොළවේ ඉපදුනාම ජීවත් වීමේ අයිතිය අපට තිබෙනවා. හැබැයි ඒ සෑම ජීවත් වෙන අවස්ථාවක් තුළම, සෑම ඉරියව්වක් තුළම, චර්යාවක් තුළින්ම නිවීම පිණිස පමණක් ජීවත් වන්න. අපගේ සිත අපට ඕන දෙයක් සිතන්න පුළුවන්. ඒ සිතිවිලි නිසා අනන්ත අප්‍රමාණ ජාති, ජරා, භව, දුක්ඛ, දෝමනස්ස ඇති වෙනවා නම් පින්වත්නි නිවීම පිණිස පමණක් සිතන්න. මේ කමඨාන වඩන්න පුළුවන් නම් අන්න එයා සියල්ල මනසින් අත්හැරිය ආර්ය උත්තමයෙකුට සමාන වෙනවා. එයා ආර්ය ජාතියේ උත්පත්තිය ලබනවා. එනං සියල්ල මනසින් අත්තරින්නට අපි අල්ලාගෙන ඉන්නේ අපි කැමති දේවල්. අකමැති දේවල් අපි අල්ලාගන්නේ. එනං කැමැත්තෙන් අල්ලාගත්තේ පංචකාම මුල් කරගෙන නම් පංචකාම වලින් නිදහස් වීම අරමුණු කරගෙන ඒ අල්ලාගත්ත කැමැත්තෙන් අල්ලාගත්ත සියලු දේවල් කැමැත්තෙන්ම අත්තරින්න. හේතුව පින්වතුනි මේ ලෝකයේ අල්ලාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ අල්ලා ගන්න යන දෙයට අපි ඉසෙල්ලාම කැමති විය යුතුයි. ඒ කැමති වීමෙන් පසුවයි අපට ඒක අල්ලා ගන්න පුළුවන්. අකමැත්තෙන් මේ ලෝකයේ කිසිවෙකුට කිසිවක් අල්ලා ගන්න බෑ පින්වතුනි. අකමැත්තෙන් කසාද බැඳපු කෙනෙක්, අකමැත්තෙන් රැකියා කරපු කෙනෙක්, අකමැත්තෙන් ගෙවල් අදපු කෙනෙක්, අකමැත්තෙන් දරුවෝ උරතල් කරපු කෙනෙක් මේ ලෝකේ අපි කවදාවත් දැකලා නැහැ පින්වතුනි. මේ සියල්ලම සිදුවෙන්නේ අපේ කැමැත්තට. එනං අපේ කැමැත්තට අනුව නම් අපි අල්ලාගන්නේ පින්වතුනි ඒක අකමැත්තෙන් අත්හරිනවා කියන්නේ ඒක අත්හරින්නේ නැහැ පින්වතුනි ඒක කවදාවත් ලෝකේ සිදු නොවිය හැක්කක් කැමැත්තෙන් අල්ලගත්ත දේ කැමැත්තෙන් අත්හරින්නට ඒ අත්හැරීම කැමැත්ත කරගන්න ඒ කැමැත්ත අල්ලගත්ත කැමැත්ත අභිභවා යන කැමැත්තක් බවට පත් කරන්න ඒ විට ඒ සියලු දේවල් කැමැත්තෙන් අල්ලගත්තා ඒක අත්හරින එක ඊට වඩා කැමැත්තක් බවට පත් වෙනවා සියල්ල මනසින් අත්හැරපු ආර්ය උත්තමයෙක් ඔබ වෙනවා පින්වතුනි එනම් මේ ලෝකේ අපි කැමැත්තෙන් අල්ලගත්තා දැන් අපට අත්තරින්න උවමනාව තියෙනවා හැබැයි ඒ කැමැත්ත අපි තුල නෑ ඒ කැමැත්ත තිබුණත් අර අල්ලගැනීමේ කැමැත්තට අවමෙන් තියෙන නිසා මේවා කොච්චර අත්තරියත් පින්වතුනි පින්පත කියලා එකක ඔක්කොම ටික ලියලා තියාගෙන නැවත නැවත මෙනෙහි කරනවා දීපු දේ අනන්ත අප්‍රමාණ වාර ගණක් කියාපානවා ඒ කියන්නේ මේ මිනිස්සු කවුරුත් අත්තරලා නෑ අත්තරින්න විදියක් නෑ හේතුව අල්ලගත්තේ කැමැත්තෙන් අත්තරලා තින්නේ අකමැත්තෙන් ඒ නිසා මේ මිනිසුන්ට කිසිවක් අත්තරින්න පුළුවන් කමක් නෑ පින්වතුනි එනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල අනන්ත අප්‍රමාණ මේ අත්තරීම තුල අපට වැරදිච්ච තැන් තියෙනවා සියල්ල මනසින් අත්තරීමේ ධර්මතාවය තුල තුන්වෙනි පියවර ප්‍රියයන්ගෙන් වෙන්වීම එනම් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්ඛ සත්‍ය කියන ඒ ධර්මතාවය තුලින් තුන්වෙනි අදියර අපි කමඨාණක් වශයෙන් වඩමු අපි ජීවත් වෙන පරිසරය අපි කමඨාණ කරගනිමු මේ සෑම නාමයක් රූපයක්ම වන්නයක් ගන්ධයක් රසයක් ඕජාවක් ස්පර්ශයක්ම පින්වතුනි කමඨාන් කරගනිමු මේ සියලුම වේදනාවන් සංඥාවන් සංස්කාරයන් අපට උපකාර කරති මේ ධර්මය ප්‍රගුණ කරන්න මේ මාර්ගයේ ගමන් කරන්න මේ සියලුම සංස්කාරයෝ අපට උපස්ථාන කරති මේ මොහොතේ ඉඳලා තිසරණේ සරණ යන්න පින්වතුනි එක මොහොතක්වත් වේසටපත් කරන්න එපා ලබාවපු මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජනෙට ගන්න සියල්ල මනසින් අත්හරින්න තව තවත් දේවල් අල්ලා ගැනීමෙන් වළකින්න නිවනට අදාළ දේවල් අල්ලා ගන්න නිවනට අදාළ නැති සියලෝම දේවල් අත්හරින්න ඒ කියන්නේ ආර්ය මාර්ගය තුල රැඳෙන්න අනාර්ය මාර්ගයෙන් වෙන් වෙන්න අපගේ ජීවිතේ අපි තේරුම් ගත්තේ අබහැටටත් වඩා අඩුපමණින් පින්වතුනි අපේ ජීවිතය ගැනවත් අපි තේරුම් ගන්න බැරි වෙනකොට තමන්ගේ කෙලෙස් ගැන තමන්ට තේරෙන්නේ නැතිකොට තමන්ගේ භවගාමි ජීවිතයේ තමන්ට නතර කරගන්න බැරි වෙනකොට පින්වතුනි ලෝකේ හදන්න අපි වේස වෙනවා කියන එක අපි විහිළුවක් කරනවා වාගේ නේද අපට පීඩ වෙන්නවත් අපට වත්කම් නැතිකොට තවත් කෙනෙකුගේ වත්කම් අදන්න අපට තියෙන අයිතිය කුමක්ද? භවගාමි ජීවිතයේ අපට ආරක්ෂාව නැතිකොට පින්වතෙනි අපි තවත් අය ආරක්ෂා කරන්න වේස වෙන්නේ මක් නිසාද? අපගේ විමුක්තිය අපට අයිමි වී තිබෙන විට තවත් කෙනෙකුගේ විමුක්තිය සලසන්න අපට තියෙන අයිතිය කුමක්ද? පින්වත්නි කාලය මේ වෙනකොටත් ඉවර වී තිබෙනවා අපි ලබාපු මිනිසත් භවයෙන් අඩ හදක්ම ඉවර වී තිබෙනවා ඉතුරු වෙලා තියෙන්නේ බොහොම ටික කාලයයි මේ පුංචි කාලය තුල රෑදවල් දෙකේ වේසවන්න මහන්සි වන්න පුලුවන් තරම් තිසරණ සරණ යන්න සෑම මොහොතක් ගානේ අඩුපාඩු හදන්න මෙපමණ කාලයක් පින්වතුනි පංචකාම පිනවීමේ අදහසින් අපි කාම ලෝකයට ලං වුණා. ඒ අනාර්ය මාර්ගයේ ප්‍රියන් වලට ලං වුණා පින්වතුනි. මේ මොහොතේ ඉඳලා අපි තවත් ප්‍රියයකට ලං වෙන්නට ඕනේ. ඒ තමයි අනාර්ය මාර්ගයේ සියලෝම ප්‍රියන් අයිමි කර ගැනීමේ ප්‍රියයට අපි ලං වෙන්නට ඕනේ. අපි අනාර්ය මාර්ගයේ සියලෝම දේවල් වලට කැමති වුණා. අරියා අනාර්ය මාර්ගයේ සියලුම දේවල් වලට අකමැති වෙනවා කියන එකට අදහිඳලා අපි කැමති වෙන්න ඕනේ පින්වතුනි මේක කමඨාණක් වශයෙන් වඩන්න පුළුවන් නම් මේක අපගේ සිතට පුරුදු කරන්න පුළුවන් නම් අපගේ අවසාන භවය මේ බවට අපට සාතික විය හැකි පින්වත්නි. අපට මේ ලෝකයේ කිසිම කෙනෙකුට නිවන ලබා දිය නොහැකි බව මතක තබා ගන්න. අපගේ විමුක්තිය ඇත්තේ අප ළඟය. අපගේ නිවීම සලස්වා ගත යුත්තේ අප විසින්මය. එහෙනම් අපි අපගේ ජීවිතය ගැන වගකීම දරන්නට ඕනේ. අපගේ අඩුපාඩු අපි කැමැත්තෙන් ඇදුවේ නැත්නම්, අපේ දුර්වලකම් අපි ශක්තිමත් කළේ නැත්නම්, පින්වත්නි අපේ විමුක්තිය මේ ලෝකයේ කිසිම කෙනෙකුට දිය නොහැකි. මේ වෙනකොට අපේ දුර්වලකම් කුමක්ද කියන ඒ ලැයිස්තුව අප සමග ඇත. අපගේ අඩුපාඩු සියල්ල අපගේ සිතිවිලිවල තැන්පතුව ඇත. එකින් එක නිවැරදි කරන්න, නිවැරදි දේ දකින්න නිවීම පිණිස පමණක් දකින්න පින්වතුනි. ඇසෙන සෑම දෙයක්ම නිවීම පිණිස පමණක් අසන්න. කතා කරන සෑම වචනයක් තුලින්ම නිවීම පිණිස පමණක් අසන්න, කතා කරන්න, ජීවත් වෙන්න, සිතන්න. මෙන්න මේ කමඨාන වඩන්න පුළුවන් නම් පින්වතුනි, අපට මේ ලෝකයේ සියල්ල මනසින් අත්හරින්නට පුළුවන්. අපි මේ ලෝකයේ සූදානම් වෙන්නට ඕනේ නැවත නොහිපි දෙන්න. අපි උප්පත්තියෙන් ඉමිකම් කියන නැවත ඉපදීමේ උරුමය අයිමි කරගන්න අපි සූදානම් වෙන්න කාලය දැන් පැමිණ තිබෙනවා පින්වතුනි. මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩන්න, අපි ලබාපු මිනිසත් භවය අර්ථවත් කරන්න, මොහොතෙන් මොහත ගුණධර්ම වඩන්න, තිසරණ සරණ යන්න, තථාගතයන් වහන්සේ දැඩි ලෙස අල්ලා ගන්න, නිවන් දකින තාක්කල් ශ්‍රී සද්ධර්මය උපාදානය කරගන්න. අපි දන්න සියලුම අඩුපාඩු පුළුවන් පුළුවන් විදියට සෑම මොහතක් ගානේ හදන්න පින්වතුනි. මේ විශ්වය තවම පවතින්නේ අපි නිවන් දකින තාක්කල් කියන එක මතක තබා ගන්න. අද මේ ලෝකයේ මෙපමණ ප්‍රශ්න, කරදර, කම්කටොළු ඇති වෙලා තියෙන්නේ අපේ අඩුපාඩු නිසා නෙමෙයිද? අපි ලෝභයෙන් ගොඩාක් දේවල් එකතු කළා. ඒ නිසා අද අගින්නකම් අනන්ත අප්‍රමාණ වැඩි වෙලා, අද දුප්පතුන් බී වෙලා. අපි ද්වේෂය ප්‍රගුණ කළා. ඒ නිසා ගොඩාක් මිනිස්සු ජීවිතක්ෂයට පත් වෙලා අපාසතා කරදරවලට මුහුණ දෙනවා. අපි රාගයෙන් මත් වුණා. ඒ නිසා මිනිස්සු අනන්ත අප්‍රමාණ අසරණ වෙලා, මංමුලා වෙලා. කල්පනා කරලා බලන්න පින්වතුනි, මේ ලෝකයේ තියෙන සෑම ප්‍රශ්නයක්ම පන්සිල් වලින් ඇතිවෙච්ච අඩුවක් නෙමෙයිද? අපි පන්සිල් කඩන සෑම මොහොතක් ගානේ ලෝකය දුස්සීල වෙනවා පින්වතුනි. මේ ප්‍රසන්න භාවයේ ලෝකයට අයිමි වෙනවා. මේ ලෝකේට මේ තරම් අකටයුත්තක් කරන්න, අපි ජීවත් වෙන මාපොළව මේ තරම් විනාශ කරගන්න අපි මොනසරම් දරුණු මිනිස්සු වෙලාද, අසත්පුරුෂය වෙලාද? අපට කෑම නිර්මාණය කරන මේ මාපොළවට අපි අනුකම්පා කළ යුතුයි නේද? අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන මේ වායුගෝලයට අනුකම්පා කළ යුතුයි නේද? මේ මාපොළවේ තිබෙන භූගත ජලයට අපි අනුකම්පා කළ යුතුයි නේද? එහෙනම් මේ විශ්වයේ පැවැත්මට අපි සිල් රැකිය යුතුයි පින්වතුනි. සිතින් කයෙන් වචනයෙන් මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුකක් වේදනාවක් කරදරයක් නොදී ජීවත් වෙන ඒ උත්තරීතර තත්ත්වයට ඔබ පැමිණිය යුතුයි. අපි හැමෝම සිල් රකින්නවා නම්, පංචශීලයේ පීඨනවා නම්, තිසරණේ සරණ යනවා නම්, මේ ලෝකයේ මොනතරම් සුන්දරද කියලා කිව්වත් පින්වතුනි, මේ ලෝකෙට පැමිණෙන දෙවිවරුන්ට මේ ලෝකයේ දිව්‍ය ලෝකයක්ද මනෝලෝකයක්ද කියන එක සොයා ගන්නට අපෝසත් වෙනවා. එහෙනම් අද මේකට පැමිණෙන හැමෝම අනේ මේක අපායක් කියලා කියනවා නම්, මගුල් සක්වලක් කියලා කියනවා නම්, පංචකාම ලෝකයක් කියලා කියනවා නම්, ඒ தත්ත්වයට පත්කලේ අපි නේද පින්වතුනි? අපේ අඩුපාඩු නිසා ඇතිවෙච්ච ප්‍රශ්න මේවා. ගොඩාක් පින්වතුන් කල්පනා කරලා බලන්න, තම තමන්ගේ සිතට සාපේක්ෂව තමන්ගේ පෞල් ජීවිත අවුල් වෙන්න හේතුව තමන්ගේ අඩුපාඩු නෙමෙයිද? අද අපට අතුර බී වෙලා ඉන්නේ අපේ අඩුපාඩු නිසා නෙමෙයිද? අපි අද දුප්පත් වෙලා ඉන්නේ අපේ දුස්සීලභාවය නිසා, කම්මැලිකම නිසා නෙමෙයිද? එනම් මේ ලෝකයේ පුද්ගලික ප්‍රශ්නවලට හේතුවත් පන්සිල් නැතිකම, පෞල් ප්‍රශ්නවලට හේතුවත් පන්සිල් නැතිකම, මේ ලෝකයේ තියෙන සෑම රටවල් අතර තියෙන ප්‍රශ්නයටත් හේතුව පන්සිල් නැතිකම පින්වතුනි. එනම් පංචශීලයේ තුලින් මේ ලෝකය නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්, මේ ලෝකය නැවත අලුතෙන් නිර්මාණය කරන්න පුළුවන්. ඒක කරන්න ලෝකෙට පන්සිල් ගන්න බෑ. එහෙනම් ඒ ලෝකේ ජීවත් වෙන අපි පන්සිල් ගන්නට ඕනේ. ලෝකෙට පන්සිල් රකින්න බෑ. ඒ ජීවත් වෙන අපි පන්සිල් රකින්න ඕනේ. ඒකට අනුව ජීවත් වෙන්න ඕනේ. එහෙනම් අපි තුලින් ලෝකය අලංකාර වෙනවා, සුන්දර වෙනවා. ඒ තුලින් තථාගතයන් වහන්සේගේ ශාසනය බැබළෙනවා පින්වතුනි. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි සියලෝම දෙනා තිසරණ සරණ යමු. සියල්ල මනසින් අත්හරිමු. අපි අල්ලාගත් දේවල් හැම දෙයක්ම කැමැත්තෙන් අල්ලාගත් දේවල්. එහෙනම් ඒවා අත්හරින කැමැත්ත මේ අල්ලාගත් කැමැත්තට වඩා විශාල කැමැත්තක් බවට පත් කරමු. අත්තරින්න කොච්චර අපි කැමති වෙනවද, ඒ කැමැත්ත, ඒ අල්ලා ගන්නකොට තිබිච්ච කැමැත්ත අභිබවා යා යුතුයි. අල්ලා ගන්නකොට තිබිච්ච උවමනාව අත්තරිනකොට තියෙන උවමනාවට වඩා විශාල විය යුතුයි. එහෙනම් අපි අල්ලා ගන්නකොට යමක් උවමනාවෙන් අල්ලා ගත්තනම් අත්තරිනකොට තියෙන උවමනාව ඊට වඩා වැඩි වුණොත් තමයි ඒක උවමනාවෙන්ම අත්තරින්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ඉතුරු කරගෙනයි අපි අත්තරින්නේ. එනම් මේ ලෝකේ අපි මෙච්චර කාලයක් හිටාගෙන හිටියා. අපි ගොඩාක් සන්තෝෂෙන් ඉන්නවා, පෝසත් වෙලා ඉන්නවා, ධනධාන්‍ය සම්පත් අපට අනන්ත අප්‍රමාණ තියෙනවා. අපි ගොඩාක් ආරක්ෂිතයි කියලා. පින්වතුනි, කෙනෙකුට ඇතිවෙන අසනීපයට වළක්වන්න බැරි නම්, එයාට පැමිණෙන මරණයෙන් එයාට නිදහස් වෙන්න බැරි නම්, පින්වතුනි, මේ ලෝකයේ මේ ආරක්ෂාව කියන එක ඇත්තටම ශුන්‍ය කතාවක් නෙමෙයිද? ඒක ඉස් වචනයක් නෙමෙයිද? එනම් මේ ලෝකේ ඒකාන්ත වශයෙන්ම මැරෙන බව හැමදාම උදෑසන මෙනෙහි කරන්න, සෑම මොහොතක් ගානේ හැම දෙයක්ම නැති වෙලා යන සුළුයි කියන අනිත්‍ය ධර්මතාවයේ සී කරන්න, ජීවත් වෙන හැම මොහොතක් තුළම මේ ජීවත් වෙන හැම තප්පරයක් ගානේම මම ජීවත් වෙන්නේ මේ සසරේ විමුක්තිය පිණිස කියන එක නිතර නිතර සී කරන්න. එනම් මේ කමඨාන අපි මේ මොහොතේ ඉඳලා වඩමු. අපි බුදුන් සරණ ගියා, ධම් සරණ ගියා, සංඝ සරණ ගියා. අද ඉඳලා සියල්ල මනසින් අත්තරිනා අත්තරිනවා කියන ඒ සරණේ යමු පින්වතුනි. හැම දෙයක්ම මනසින් අත්තරින්න. කිසිම දේ තුල ඇලීමක් ගැටීමක් නැතුව ජීවත් වෙන්න. කැමැත්තෙන් අල්ලගත්තා ඊට වඩා කැමැත්තෙන් ඒක අත්තරින්න. ඒක කමඨානකොට ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් ඒක පුරුදු පුහුණු කරන්න වඩන්න පින්වතුනි. අපි ලබාපු මිනිසත් භවය ඒකාන්ත වශයෙන්ම ඉපදීම අයිමි කරගෙන ඒ උත්තරීතර වටිනාකමට පත් වෙනවා පින්වතුනි. මේ කමඨාන නැවත නැවත පුරුදු පුහුණු කෙරුවොත්, එහෙම නැතුව ඇසපිනවන එක, දිවපිනවන එක, කයපිනවන එක, සිතපිනවන එක මේ ලෝකයේ වටිනාම දෙයක් වශයෙන් අපි ඉතාගෙන නැවත නැවත කාම ලෝකයේ උරුමකාරයෝ වෙනවා නම්, පින්වතුනි, ඒකාන්ත වශයෙන්ම මේ මිනිසත් භවයේ විතරක් නෙමෙයි වෙන කිසිම මිනිසත් භවයක අපට විමුක්තිය ලබනවා කියන එක කවදාවත් විශ්වාස කිරීමට දැරි කාරණාවක් බවට පත් වෙනවා. එනම් මේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙට ගමු. අපි මේ ලබිදන් විඳින විඩාවෙන් අපි නිදහස් වෙන්න විමුක්තිය උරුම කරගනිමු. සෑම මොහොතක් ගානේ, තප්පරයක් ගානේ අපි ගැන අපි අවබෝධ කරගනිමු. අපගේ අඩුපාඩු සොයා බලමු. අපි ගැන අපි හොයලා අපිව නිවැරදි කරගනිමු. මේක එක එක පුද්ගලයා විසින් නිවැරදි කළ යුතු වැඩිය යුතු ධර්මයන්. එක එක්කෙනා ඇදෙනවා නම් ඒ තුලින් ගෙයක් ඇදෙනවා, ගමක් ඇදෙනවා, රටක් ඇදෙනවා, ලෝකෙම ඇදෙනවා පින්වතුනි. සියල්ල මනසින් අත්තරිමු. අල්ලාගත් සියලෝම දේවල් කැමැත්තෙන් අල්ලාගත් දේවල්, ඒ හැම දෙයක්ම ඊට වඩා කැමැත්තෙන් අත්තරිමු කියන ඒ මානසිකත්වයේ පුරුදු කිරීම මේ කමඨානේ සාරාංශයයි. අත්තරීම පාරමිතාවක් වශයෙන් පුරන බෝධිසත්වරුන්ට අපට පුළුවන් විදියට අපගේ උපකාරයයි මේ කමඨාන් ධර්ම දේශනාව. මේ කමඨාන තුලින් පින්වතුනි සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵලවලට පත්විය හැකි ඒ විශ්වාසය අප සතුව තිබෙනවා. අපිට මේ ලෝකේ ගොඩාක් දේවල් අත්හරින්න බැරි. ඒ අත්හරිනකොට අපට තිබිච්ච කැමැත්තට වඩා ඒ අල්ලාගත් කැමැත්ත නිතරම අධිකව පවතිනවා. සමහර විට අපි අත්හරින්න බැරුව දුක් විඳිනවා. ඒකට හේතුව ඒ අත්හරින්න බැරුව දුක් විඳින්නේ ඒ අත්හරින්න අවශ්‍ය කැමැත්ත අපි තුල නිර්මාණය වෙලා නැහැ. මේ අඩුව දකින්න පින්වතුනි. රුපියල් 10ක පෑනක් හම්බ වුණාම රුපියල් 1500ක පෑනක් හම්බ වුණාම අන්න 1500ක පෑන අතට ගත්ත ගමන් 10 පෑන විසි කරනවා. හේතුව අරකට වඩා මේක වටිනාකමින් වැඩි. එහෙනම් අපි අල්ලාගෙන ඉන්නේ මේ ලෝකයේ වටිනාකම වැඩි කියලා හිතාගෙන. එහෙනම් අත්තරීමේ වටිනාකම අල්ලා ගැනීමේ වටිනාකමට වඩා වැඩි වෙනකොට අර රුපියල් 10 පෑන විසිකලා වාගේ සියලු කෙලෙස් අපෙන් ඉදිරිලා යනවා පින්වතුනි. සියලු කෙලෙස් අපට අයිමි වෙනවා. උත්තරීතර රාහත් ඵලයට අපිපත් වෙනවා. මෙන්න මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න, මේ කමඨාන වඩන්න, මේ චතුරාර්ය සත්‍ය දෛනිකව සෑම මොහොතක් ගානේ පුරුදු පුහුණු කරන්න පින්වතුනි. සමහර පින්වතුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අත්තරින්න කියලා කියන එක ලේසි, නමුත් මේ අත්තරිනවා කියන කාර්ය ක්‍රියාවෙන් කරනකොට ගොඩාක් අමාරුයි කියලා. පින්වතුනි පුංචි ප්‍රශ්නයක් අහන්න කැමති. අල්ලා ගන්නකොට අමාරුවක් නොතිබුණා නම් අත්තරිනකොට විතරක් අමාරුවක් ඇති වෙන්න බෑනේ පින්වතුනි. හේතුව අල්ලා ගන්න කලිනුත් මේ සිත මොකවත් නැති ස්වභාවයක තිබුණා නම් අල්ලාගත්තදී අයින් කරලත් ඒ මොකවත් නැති ස්වභාවයට නම් පත් කළ යුත්තේ. එහෙනම් ඒ කාලේ ඒ විඩාව නොතිබුණා නම් නැවත විඩාවක් ඒ සිතට අටගන්න බෑ නේද පින්වතුනි. එහෙනම් ඒ අල්ලාගත්තදී ඒ తాවකාලිකදී අත්තරින්න අපට කැමැත්තක් නැහැ. අපි තුල ප්‍රියතාවයක් නැහැ. ඒක අයිමි වෙනවාට අපි තුල කිසිම හේතුවක් සකසලා නැහැ පින්වතුනි. ඒ නිසා අපි ඒ හේතුව නැතුව ඒ ඵලය අපිට අත්හරින්න පුළුවන් කමක් නැහැ. අපි හේතුවක් හදන්න ඕනේ ඒ ඵලය නිරෝධ කරන්න. කුමක්ද හේතුව? මා මේක අල්ලා ගන්න කලින් ගොඩාක් විවේකයෙන් හිටියා. අල්ලා ගත්තට පස්සේ දැම්මට විඩාවක් තියෙනවා. මේක නැවත අත්තරලා අර අල්ලා ගත්තේ නැති තැනට මං එනවයි කියන හේතුව හදලා බලන්න. අත්තරින්න කලින් පින්වතුනි අත් ඇරෙනවා. මේ සෑම දෙයක් තුළම තමන්ට තිබෙන්නේ දුකකුත් විඩාවකුත් පමණක් බව ප්‍රඥාවෙන් දැක්ක සෑම මොහොතක් තුළම හේතුවක් හැදෙනවා. මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා අන්න ඒ හේතුවට අනුව මේ හැම දෙයක්ම අත්තරින් අවශ්‍ය නැහැ, අත්තරෙනවා පින්වතුනි. අපි මේ හැම දෙයක්ම ගවේෂණය කළ යුතුයි විදර්ශනාවෙන්. හැම දෙයක් තුළම යථාර්ථය දකිය යුතුයි. අනිත්‍ය ධර්මතාවය දකිය යුතුයි. එහෙම දකින්න පුළුවන් නම් පින්වතුනි ඒ කාන්ත වශයෙන් මේ කියන සියලුම ධර්මතාවයන් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ අවස්ථාව අපට හිමි වෙනවා. අපි මේ ලෝකේ ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නේ සැපේ පිණිස. මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුගෙම අපි ප්‍රශ්නයක් අහනවා. ජීවත් වෙන්න මේක කරන්නේ ඇයි, අරක කරන්නේ ඇයි, මේක හදන්නේ ඇයි, මේක ගත්තේ ඇයි? ඒ හැම දෙයක් තුළම පෙන්වන්නේ පින්වතුනි ඒගොල්ලෝ සැපේ පිණිස මේ ලෝකේ වේස වෙන බවයි. සැපේ කියන්නේ එක්තරා දුකක් කියන එක ඒ අයට අවසාන මොහොතේ තේරෙනවා. එතකොට කෝටි මිලියන ගණන් වීදම් කරලා වේර විහාරවල් අදලා වියදම් කරලා ඉවර කරන්න හදනවා. ඒත් සිත සෑයීමටපත් වෙන්නේ. හේතුව කාලය ඒගොල්ලෝ අයිමි කරගෙන ඉවරයි. එහෙනම් අපේ ජීවිතයේ පින්වතුනි මේ සෑම දෙයක් තුළම තියෙන්නේ දුකක් කියලා අපි දැනගත්තාම, මේ හැම දෙයක් තුළම තියෙන විඩාවක් කියලා දැනගත්තාම මේවා එකක්වත් අත්හරින්න අවශ්‍ය නැහැ. ඒවා හිබේ අත්හරිනවා. අපි හේතුව හදනකොට ඵලය ඉබේ අටගන්නවා. අත්හරින්න අපි හේතුව හදමු. ඒ හේතුව නිසා ඵලයක් වශයෙන් මේවා අත්හරිනවා. ජීවිත කාලෙම අපි මේ සංසාරයේ ඇවිදිලා ඇවිදිලා මොනතරම් දුක් විඳින්ද ඇද්ද පින්වතුනි? අපි ඉපදිච්ච වාර ගන්න කොපමණද පින්වතුනි? අපගේ කඳුළු මේ මාමුහුදටත් වඩා ලොකුයි නේද? එනම් මෙච්චර ඉපදිලා දුක් විඳලා තාම පින්වතුනි මේ පංචකාමයට මෙච්චර අපි කැමති නම් මේ පංචකාම වෙනුවෙන් මේ තරම් අපකැප වෙනවා නම් පින්වතුනි ඒකෙන් පෑදිලි වෙන්නේ තාම අපි විද්‍යාව තුල නෙමෙයි ඉන්නේ අවිද්‍යාව තුල කියලා. පෝසත් වෙන්න අපි වේස වෙනවා. හැබැයි පෝසත් වෙච්ච කිසිම කෙනෙක් රුපේලක්වත් අරගෙන ගියේ නැහැ කියන ධර්මතාවය පිළිගන්න අපගේ සිත තාම එකඟ නැහැනේ පින්වතුනි. රටේ නැති එක එක මේ රසායනික ද්‍රව්‍ය දාගෙන අපි ලස්සන වෙන්න උත්සාහ කරනවා, මෝස්තර වෙන්න උත්සාහ කරනවා පින්වතිනි. මේ ලෝකේ වයසට ගිය කිසිම කෙනෙක් ලස්සන නැහැ කියන ඒ නිත්‍ය ධර්මතාවය පිළිගන්න තාම අපි එකඟ නැහැනේ පින්වතිනි. මේ ලෝකේ අපි මායාවක් තුල ජීවත් වෙන්නේ, අපි බොරුව නඩත්තු කරන්න වෙහසෙනවා පරම සත්‍යයෙන් ඈත් වෙලා. පින්වතනි මේ ලෝකේ බොරුව නඩත්තු කරන්නත් බෑ, බොරුව ආරක්ෂා කරන්නත් බෑ. පරම සත්‍ය කියන්නේ මේ ලෝකේ පරම ස්ථිර දෙයක්, ඒක හැමදාම පවතින දෙයක්. බොරුව මීදුමක් වාගේ ඒක වහාම අහිමි වෙලා අතුරුදහන් වෙලා යනවා. අපේ ලස්සන අපට ස්ථිර වශයෙන්ම නඩත්තු කරන්නත් බෑ, ඒක රඳවන්නත් බෑ. මරණය කල් දාන්නත් බෑ, මැරෙන මොහොත නවත්තන්නත් බෑ. මේ සෑම දෙයක්ම තේරුම් ගත්ව පින්වතනි අන්න හේතුව සැකසෙනවා. එහෙනම් මම මේ කරන දේවල් බොරුයි. මෙච්චර මාලිගා හැදුවට වැඩක් නෑ, මැරෙනකොට දාලා යනවා. ලෝකෙම රූමත් කෙනා බැන්දත් වැඩක් නෑ, මැරෙනකොට දාලා යනවා. කොච්චර සම්පත් එකතු කළත් වැඩක් නෑ, මැරෙනකොට රුපියලක්වත් මට ගෙනියන්න බෑ. මොනතරම් වේසමාන්සලා ඉගෙන ගත්තත් වැඩක් නැහැ, මැරෙනකොටේ සාතික පත්‍ර තියලා යන්න වෙනවා. ඒවා මොකවත් මට ගෙනියන්න බෑ. ඊළඟ භවයට මේ අධ්‍යාපන සුදුසුකම් වලට රස්සාව හම්බෙන්නෙත් නැහැ. මේ යථාර්ථය තේරුම් ගත්තාම අත්තරින් අවශ්‍ය නැහැ පින්වතුනි. ඒවා අත්තරෙනවා. හේතුව ඒවට රැඳෙන්න පුළුවන් කමක් නැහැ. අර ආලෝකේ එනකොට අඳුර අතුරුදාන් වෙනවා වාගේ මේ හේතුව සැකසෙනකොට අර අවිද්‍යාවේ පළ ටික අතුරුදාන් වෙලා යනවා. සියල්ල මනසින් අත්තරින්න පින්වතුනි. කැමැත්තෙන් අල්ලාගත්තේ අත්තරින්න කැමැත්ත ඊට වඩා ලොකු කැමැත්තක් බවට පත් කරන්න. අල්ල ගන්නකොට මොනතරම් කැමැත්තෙන් අල්ලගත්තද අත්තරිනකොට ඊට වඩා කැමැත්තෙන් අත්තරින්න. මේ ලෝකේ සෑම දෙයක්ම මායාවකින් මීදුමකින් අපිව වෙලාගෙන තිබෙනවා පින්වතුනි. මේ හැම දේ තුලින්ම ඇත්ත දකින්න, නිත්‍ය දකින්න, මේ හැම දෙයක් තුළම පවතින දුක දකින්න. සියල්ල මනසින් අත්තරින්න කියන කමඨාන මොහොතින් මොහත වඩන්න, හැම දෙයක් තුළම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න මේ මනසට පුරුදු පුහුණු කරන්න. මේ කමඨාන වඩන යම්කිසි කෙනෙක් ඉන්නවද, එයා මේ ලෝකේ අනන්ත අප්‍රමාණ ඉපදීමේ වාරගාන දෛනිකව අයිමි කරනවා. මේ වෙනකොටත් පින්වතිනි සංසාරේ කෝටි වාරයක් ඉපදෙන්න අයිති අපට ලැබිලා. මේ කමඨාන වඩන්න ඇසෙන් නිවීම පමණක් දකින්නකොට, කනෙන් නිවීම පමණක් අසනකොට, නිවීමට පමණක් කතා කරනකොට, ජීවත් වෙනකොට, සිතනකොට, එයා ඒ ඉපදෙන්න තිබිච්ච වාරගාන අයිමි වෙලා මේ භවය පමණක් අයිති කියන තැනට එනවා. ඒ කියන්නේ මේක එයාගේ අවසාන භවය. ඒ කාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. නැවත යට උත්පත්තියක් හදන්න මේ නාම රූප අපෝසත් වෙලා. මේ කමඨාන අපි සියලුම දෙනා පුරුදු පුහුණු කරමු. මෙච්චර කාලයක් පංචකාම පිනෝපිනව දිව පිනෝපිනව ගැවිද්දා, ඇස් පිනෝපිනව ඇවිද්දා, හිතුවක්කාරකමෙන් ආංකාරයෙන් උඩඟුයෙන් කය පිනෝපිනව ඇවිද්දා, පින්වතුනි දැන්වත් අපි තිසරණ සරණ යමු. මේ තරම් දුක් වේදනා කම්කටොළු මැද්දේවත් අපි ඇදෙන්නේ නැත්නම්, අපේ අඩුව අපි තේරුම් ගන්න නැත්නම් පින්වතනි අපි මොනතරම් දරුණු අසත්පුරුෂයෝද පින්වතනි. එච්චර දරුණු නොවෙමු. අපේ අඩුපාඩුකම් තේරුම් ගනිමු. අපේ දුර්වලකම් මනාකොට අපි පිළිගනිමු. අපි මේ මොහොතේ ඉඳලා යටහත් පාත් වෙලා කීකරු වෙලා අපේ අඩුව හදන්න මේ මාර්ගයේ ගමනේ අපි ගමන් කරමු. එහෙම අපට ගමන් කරන්න පුළුවන් නම් අපේ අඩුපාඩු දෛනිකව සෑම මොහොතක් ගානේ අපට නිවැරදි කරන්න පුළුවන් නම් පින්වතනි අපේ චරිතය අපටවත් හිතා ගන්න බැරි තරම් ලස්සන වෙනවා. මේ ලෝකේ අපේ ජීවිතය පූජනීය වෙනවා. ලෝක සත්‍යාගේ නමස්කාරයට අපි ඉමිකම් කියනවා. මෙන්න මේ ආකාරයට සියල්ල මනසින් අත්තරිමෝ කියන ධර්මතාවය අපගේ ජීවිතවල දෛනිකව පුරුදු පුහුණු කරමු. සෑම මොහොතක් ගානේ අපි මේ අත්තරීමේ මාර්ගයේ ගමන් කරමු. අපි මේ ලෝකේ ගොඩාක් දේවල් අල්ලාගෙන අද මේ ඉපදීම කියන එක අපට සම්පතක් වෙලා අපේ උරුමයක් වෙලා ඒක නැති කරගන්න ඒ අල්ලාගත් ක්‍රමේටම ඒක අත්හරින්නට ඕනේ. අල්ලාගත්තේ කැමැත්තෙන් නම් කැමැත්තෙන් අත්හරින්නට ඕනේ. නැවත ගැනීමේ අදහස නැතුව අත්හරින්නට ඕනේ. සෑම කෙලෙසයක්ම අල්ලා ගැනීම තුලින් අටගන්නේ. අල්ලා ගැනීමක් නැත්තම් කෙලෙසයකට අට ගැනීමක් නැහැ. ඉපදීමක් අපට අයිති වෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණාව හොඳට මනසේ තැම්පත් කරගෙන සෑම මොහොතක් ගානේ අත්හැරීම පුරුදු කරන්න. සියල්ල මනසෙන් අත්හරින්න. සියල්ල කැමැත්තෙන් අත්හරින්න. සියල්ල යථාර්ථයේ සත්‍ය දැනගෙන අත්හරින්න. මේක පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් හැම දෙයක් තුළම තියෙන ඡන්දය කොපමණද කියලා දැනගෙන, කැමැත්ත කොපමණද කියලා දැනගෙන, ඊට වඩා කැමැත්තෙන් ඒක පරාජය කරලා අත්හරින්න. නැවත කවදාවත් ඒක අපේ ජීවිතේට නැවත අල්ලා ගැනීමේ අවශ්‍යතාවය ඇති නොවන විදියට ස්ථීර වශයෙන් අත්හරින්න. මෙන්න මේ කමඨාන අපි සියලු දෙනා වඩමු. මේ මිනිසත් භවයේ අර්ථවත් කරමු. අපි ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් කරගනිමු. නැවත මේ ජාතියේ ජරාවේ අපි නැවත නොහිපදන පිණිස ඒකාන්ත වශයෙන්ම රහත් බෝධියෙන් පිරිනිවන් පාන්නට අපි මේ කමඨානේ සරණ යමු. අපගේ සියලුම ප්‍රශ්න පවතින්නේ, දුක් වේදනා පවතින්නේ, ඉපදීම් පවතින්නේ මේ අල්ලා ගැනීම තුළ. මේ හැම දෙයක්ම අත්හැරීමෙන් අපට මේ දුක් ටිකත් අයිමි වෙනවා, ඉපදීමත් අයිමි වෙනවා. මේ ලෝකේ කිසිම ඇලීමක් ගැටීමකට අයිතිය අපට නැති වෙනවා. එහෙනම් මේ සියලුම ප්‍රශ්න විසඳෙනවා මේ කමඨාන වඩනකොට. පටවියෙන් අත්හරින්න, පටවියෙන් අපට තියෙන ප්‍රශ්න ටික අයිමි වෙනවා. සෙනෙහසෙන් බැඳීමෙන් තියෙන ටික අත්හරින්න, සෙනෙහසේ බැඳීමෙන් ඇති වෙන ප්‍රශ්න ටික අපට නැති වෙනවා. වචනවලින් ඇති වෙන ප්‍රශ්න, ඒ වචනවල තියෙන අඩු ටිකෙන් අත්හරින්න, එතකොට ඒ ප්‍රශ්න ටික නැති වෙනවා. සිතුවිලි වල තියෙන කෙලස් ටික අත්හැරලා බලන්න, මානසික සුවය ඉමි වෙනවා. එහෙනම් අපි අත්හරින අත්හරින භූතයාට අනුව, ඒ සතරමා ධාතුවට අනුව අපට ඒ නිවීම ඇති වෙනවා පින්වතුනි. එහෙනම් මේ අත්හැරීම තුළින් සතර සතිපට්ඨානය දැන් අපි වඩන්නට යන්නේ. අපි අල්ලාගත් දේවල් තුළ භෞතික කොටසක් තියෙනවා, ප්‍රායෝගික කොටසක් තියෙනවා. ඒ සෑම දෙයක්ම අපි අල්ලාගත්තේ කැමැත්තෙන්, ඊට වඩා කැමැත්තෙන් අත්හරිනකොට මේ පුරුදු කරන්නේ කායානුපස්සනාව. අපි කායානුපස්සනාව පුරුදු පුහුණු කරලා මේ සියලුම භෞතික දේවල් අත්හරිනකොට අපට සෝවාන් වෙන්න පුළුවන්කම ලැබෙනවා. වේදනානුපස්සනාව කියලා කියන්නේ ස්පර්ශය නිසා අටගැනීමේ ධර්මතාවයේ වේදනාව. එහෙනම් සෙනෙහස, ආදරය, බැඳීම, හිතවත්කම, ලෙංගතුකම, මිතුරුකම කියන මේ සෑම දෙයක් තුළම තියෙන්නේ ස්පර්ශයක්. ඒ හැම දෙයක් තුළම තියෙන්නේ වේදනාවක්, දුකක් පින්වතෙනි. ඒ හැම දෙයක්ම අත්හරින්න. මේ ලෝකේ හිතවත් වෙන්න කෙනෙකුත් නැහැ, පෙම් කරන්න කෙනෙකුත් නැහැ, සෙනෙහස පාන්න කෙනෙකුත් නැහැ, සෙනෙහස ලබන්න කෙනෙකුත් නැහැ. මේ ලෝකේ තියෙන්නේ කර්මානුරූපී ගනුදෙනුවක් පමණයි, හේතුඵල ධාමයක් පමණයි. පරම සත්‍ය දැනගෙන යුතුයකම් වගකීම් ඉෂ්ට කරලා සෑයීමට පත් කරන්න ඒ සිතට, ඒ අනවශ්‍ය බැඳීම් වලට, ඒ ඇලිම් ගැටීම් වලට ඒ ගොදුරු වෙන්න, එහෙම නැත්නම් ඒවට බැඳෙන්න ඒ අවස්ථාව දෙන්න එපා. යුතුකම් වගකීම් වලින් සිත නිදහස් කරන්න දක්ෂ වෙන්න, ආදරයෙන් සෙනෙහසෙන් බැඳීමෙන් ිතවත්කමෙන් එයාට අලුත් බැඳීමක් ඇති කිරීමෙන් පුළුවන් තරම් පරිස්සම් වන්න. අන්න මේ වේදනාවෙන් අපි ජය ගන්නවා නම්, මේ විදිහට සෙනෙහසෙන් ආදරයෙන් බැඳීමෙන් තිබිච්ච දේවල් වලින් අපි නිරෝධ වෙනවා නම්, ඊට වඩා ආදරෙන් අපි ඒවා අත්තරිනවා නම්, බැඳීමේ දේවල් ඊට වඩා අත්තරීමට අපි බැඳෙනවා නම්, අපි ප්‍රේම කරන යමක් තියෙනවා නම් ඒක අත්තරින්න අත්තරීම ඊට වඩා ප්‍රේමෙන් අපි අත්තරිනවා නම්, පින්වතිනි මේ සියලුම දේවල් තුලින් සකෘදාගාමි වෙන්න පුළුවන්. වේදනානුපස්සනාව අපට වඩන්න පුළුවන් මේ අත්තරීම තුලින්. යහපත් දේවල් කියලා එකතු කරලා ඒ යහපත් විදිහට ඉපදිලා සැප විඳින්න අනන්ත අප්‍රමාණ බව දැන් අපට ඉමි වෙලා නේද? ඒ සෑම දෙයක් තුළම පින්වතුනි යහපත තුලත් ඉපදීමක් ඇති නොවෙන්නට අපි වග බලා ගන්නට ඕනේ. යුතුකම් වගකීම් කරන්න මොකවත් බලාපොරොත්තු වෙන්න එපා. අන්න යහපත තුලින් භවයක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි. අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් තුළම වචනය ගැන පරිස්සම් වෙන්නට ඕනේ. අපේ වචනවල අඩුපාඩු අනන්ත අප්‍රමාණ. අපි ජීවත් වෙනකොට කතා කරන වචනවල මොනතරම් කෙලෙස් ඇති වෙලා තියෙනවද? මොනතරම් ඉපදීමේ අවස්ථා නිර්මාණ වෙලා තියෙනවද? ඒ වචන ගැන පරිස්සම් වෙන්න. ඒ සෑම ඒ වචනයක් පිළිබඳවම සිය පීඨවන්න. ඒ හැම දෙයක්ම නිවීම පිණිස පමණක් කතා කරන්න. නිර්වාණයට ගැළපෙන විදියට වචන ඇසුරවන්න. දැන් අපිට ධම්මානුපස්සනාව වඩන්න පුළුවන්. අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්. සකෘදාගාමි කියන ඒ තත්ත්වයෙන් අනාගාමි වෙලා සතර සතිපට්ඨානයේ තුන්වෙනි අදියරට අපටපත් වෙන්න පුළුවන්. අත්තරින හැම කෙනාම පින්වතුනි විශාල වශයෙන් සිතනවා. ගොඩාක් දේවල් සිතවිලිවල අල්ලාගෙන ඉන්නවා. කායික වශයෙන් එයාගේ කෙලෙස් නැති වුණත් සිතවිලිවල කෙලෙස් තියෙනවා. රාගයේ රඟපාන්නේ නැහැ, නමුත් සිතවිලිවල පවතිනවා. වෛරය ක්‍රියාවෙන් පෙන්නන්නේ නැහැ, නමුත් සිතවිලිවල පවතිනවා. එහෙනම් රාගයේ, ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ, වෛරයේ කියන මේ කෙලෙස් සිතවිලිවල පවතින තාක්කල් ඒකෙන් අටගන්නා වූ හේතුෙන් නැවත නැවත ඉපදෙනවා. අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ සිතවිලි නිරෝධ කරන්නට ඕනේ. ඒකේ තියෙන අඩුපාඩු හැම එකක්ම එකින් එකට නිවැරදි කරන්න ඕනේ, අදන්නට ඕනේ. අනාර්ය සිතවිලි ආර්ය සිතවිලි බවට පත් කරන්නට ඕනේ. මිත්‍යා සිතවිලි හැම එකක්ම සම්මා සතිය බවට පත් කරන්නට ඕනේ. මේ විදිහට අපේ සිතවිලි වල නිර්වෘතතාවය ඇති වෙනවා නම්, නිවැරදි භාවය අපි නිර්මාණය කරනවා නම් පින්වතනි, ඒ තුලින් රාහත්ඵලයට පත් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සිතවිලි වලින් පවා කෙලෙස් නැත්තම් එයා රහත් උත්තමයෙක් බවට පත් වෙනවා. එහෙනම් සතර සටිපට්ඨානයේ චිත්තානුපස්සනාව මේ අත්තරීම තුල තියෙනවා. මේ කමඨාන වඩන භාවනා යෝගියාට පටවියෙන් අත්තරලා සෝවාන් වෙන්න පුළුවන්. සෙනෙහසේ දේවල් අත්තරලා සකෘදාගාමි වෙන්න පුළුවන්. වචනේ අඩුපාඩු ධර්මයේ බැඳීම තුලින් අත්තරලා අනාගාමි වෙන්න පුළුවන්. සිතවිලි වල තියෙන සියලු කෙලෙස් අත්තරලා එයාට රහත් වෙන්න පුළුවන්. එන අත්තරීමේ ක්‍රමවේද අතර සතර සතිපට්ඨානයේ බව දැන් අපිට තේරෙනවා. එහෙනම් මේ කමඨාන තුලින් අපි වඩන්නේ සතර සතිපට්ඨානය. හැම දෙයක්ම අපි අල්ලාගත්තේ කැමැත්තෙන්, ඊට වඩා කැමැත්තෙන් අත්තරින්න. ප්‍රියේ විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ වෙන්වලා තියෙන නිර්වාණ ධර්මයෙන්, එහෙනම් නිර්වාණ ධර්මයට ලං වෙනවා අපි පංච කාම සඳහා, ඒ ප්‍රිය සඳහා එකතු වෙච්ච සෑම දෙයකින්ම වෙන් වෙනවා, ඈත් වෙනවා, අහිමි වෙනවා. අන්න ඒ ප්‍රියෙන් අපි වෙන් වෙන්නට ඕනේ. මේ කමඨාන අපේ ජීවිතයේ අපගේ ප්‍රාර්ථනාවක් වශයෙන් අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපගේ අවවාදයක් වශයෙන් අපි මේක පිළිපදින්නට ඕනේ. අපගේ විමුක්ති මාවත කරගෙන මේක තුල ගමන් කරන්නට ඕනේ. අපගේ ආරක්ෂාව වශයෙන් මේක දැඩි ලෙස අල්ලා ගන්නට ඕනේ. රාත් වෙනකම් මේ කමඨාන තුල ජීවත් වෙන්නට ඕනේ. සියල්ල මනසින් අත්තරිමු. කැමැත්තෙන් අල්ලාගත් සියලෝම පටවි දේවල් ඊට වඩා කැමැත්තෙන් අත්තරිමු. කැමැත්තෙන් අල්ලගත්ත සෙනෙහසේ ඒ මිතුරුකමේ ිතවත්කමේ ආදරයේ දේවල් ඊට වඩා කැමැත්තෙන් ඒවා අත්තරිමු. කැමැත්තෙන් කතා කරපු මාන්නේ වචන උඩඟුයේ වචන ආංකාරයේ වචන ිතුවක්කාරකමේ වචන ඊට වඩා කැමැත්තෙන් අත්තරිමු. කැමැත්තෙන් සිතුවින සිතන රාග සිතුවිලි, කැමැත්තෙන් සිතන ලෝභ සිතුවිලි, කැමැත්තෙන් සිතන වෛර සිතුවිලි, කැමැත්තෙන් සිතන ිතුවක්කාර සිතුවිලි කැමැත්තෙන් අත්තරිමු. ඒ තුලින් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වෙලා මේ සංසාරයට මේ භවගාමි පැවැත්මට ආයිබෝවන් කියලා අපි අපගේ පරිනිර්වාණයට ඉමිකම් කියමු. එහෙනම් අපි මේ මොහොතේ සියල්ල මනසෙන් අත්තරිමු. කැමැත්තෙන් අල්ලාගත් දේවල් ඊට වඩා කැමැත්තෙන් අත්තරිමු කියන ඒ කමඨාන මනාකොට ශ්‍රවණය කළා, තේරුම් ගත්තා. දැන් අපි දන්නවා මේ කමඨාන මේ විදියට වඩන්නට ඕනේ, මේ විදියට පුරුදු පුහුණු කරන්නට ඕනේ, මේක තුළින් සතර සතිපට්ඨානයයි වැඩෙන්නේ. මේ විදියට අත්තරිනකොට පළවෙනි අවබෝධය ලැබෙනවා, මේ විදියට අත්තරිනකොට දෙවෙනි අවබෝධය ලැබෙනවා, මේ විදියට අත්තරිනකොට තුන්වෙනි අවබෝධය ලැබෙනවා, මේ විදිහට අත්තරිනකොට පරිනිර්වාණයට ඉමිකන් ලැබෙනවා. ඒ කියන්නේ රාහත් වෙනවා. එහෙනම් මේ මාර්ගයේ නිවැරදි නම් කමඨාන මනාකොට තේරුණා නම් ඇයි අපි ප්‍රමාද? අපගේ දුක අයිමි කරගන්න ඇයි අපි ප්‍රමාද? අපගේ විමුක්තිය අතේ තියාගෙන ඇයි අපි කල්පනා කරන්නේ මේ තප්පරේ ඉඳලා වඩමු, මේ මොහොතේ ඉඳලා වඩමු, මේ මොහොතේ ඉඳලා තිසරණ සරණ යමු, තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩයට අනුව අපි ජීවත් වෙන්න අපි තීරණය කරමු. එහෙනම් අපි සියලුම දෙනා මේ මොහොතේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ කමඨාන් ධර්ම දේශනාව අපගේ ජීවිතයට ආදර්ශයක් වශයෙන් උපාදානය කරගත්තා. එහෙනම් මේ එකතු කරගත්තා වූ මේ කමඨාන මේ ධර්ම පණිවිඩය අපි අපගේ ජීවිතයත් එක්ක අපි මේක පුරුදු කරන්නට ඕනේ. මේ කමඨානත් එක්ක ජීවත් වෙන්නට ඕනේ. දෛනිකව මේ කමඨානත් එක්ක අපගේ අඩුපාඩු නිවැරදි කරගන්නට ඕනේ. එසේ අපි ජීවත් වෙනකොට ඒ කමඨාන තුලින් ක්‍රමානුකූලව අත්තරෙනකොට අපගේ ප්‍රඥාව මෝරලා, අපගේ ගුණධර්ම වැඩිලා, අපගේ චරිතය මනාකොට අලංකාර වෙලා මාර්ගඵල නිවන් අවබෝධ වෙලා ඒකාන්ත වශයෙන්ම ආර්ය ජාතියේ ඉපදිලා මේ ලබාපු මිනිසත් භවයේ තුල රාත්‍රලා පිරිනිවන් පාන්න මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න සියලු වැඩ කටයුතු මේ සතර මා භූතයාගෙන් අපට සිදු වෙනවා ඇත. එහෙනම් මේ කමඨාන වඩමු, මේ ධර්මයේ සරණ යමු, අපගේ අඩුපාඩු හදාගමු, සියල්ල මනසින් අත්තරිමු. අත්තරින්ද සියල්ල මනසින් අපි තීරණය කළේ ඒව අපට විඩාවක් නිසා. එහෙනම් විඩාවට හේතුව ඒවා අපි අල්ලගත්ත නිසා, අල්ලගත්තේ කැමැත්තෙන්, ඊට වඩා කැමැත්තෙන් ඒවා අත්තරලා ඒ විඩාවෙන් නිදහස් වෙලා සියල්ල මනසට අයිමි වෙලා මේ ඉපදීමත් අපට අයිමි වෙන තැනට අපිපත් වෙමු. මේ කමඨාන, මේ නිර්වාණ පණිවිඩය, මේ අවවාදයේ අනුශාසනාව මේ සියලෝම පින්වතුන්ගේ රාත් බෝධිය පිණිස හේතු වේවා, වාසනාව වේවා. ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් වේවා. මේ ලබාපු මිනිසත් භවයේ තුලම රාත් වෙලා පිරිනිවෙන්නට සියලු කටයුතු මේ කමඨාන තුලින්, මේ කමඨානේ අවබෝධය තුලින් සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.